සම්පූරිතාපමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලෙස සමෝහජාලං ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ තපෙත්වා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස අත්තේ වික්ඛවේ අභිඤ්ඤා භාවේ සම්බා සමතෝච විපස්සනාච ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් ආශ්‍රාන්ත පින්තුනි ලක්ෂණිස් බෝධිවහරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදන් වැඩසටහන 2024 වර්ෂයේ වක් පොල් පොහෝ දිනේ වෙනුවෙන් පැවැත්වෙන අවස්ථාව පිනතුන් හිමිදිරි පාන්දර මහා ශ්‍රද්ධාවෙන් දුර බැහැර ඉඳලා ඇවිල්ලා සිල් සමාදන් වෙලෙන මේ අවස්ථාවේ මේ අවස්ථාවට නියමිත භාවනා වැඩසටහන සහභාගී වෙන කය බලාපොරොත්තු වන්නේ භාවනා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ හිතේ කුසල් දහම් දිනු වෙන අවස්ථාව අකුසල දුරු වෙන අවස්ථාව ආතේවති කුසල ධම්මේ වඩේති ඒතායති භාවනා කියලා සඳහන් වෙනවා කුසල ධම්මේ සිත භාවිත කරන වඩන අවස්ථාව තමයි භාවනා කියලා කියන්නේ. ඒ දෙක පැත්තකින් අකුසල ධම් දුරු කරනවා අනිත් පැත්තෙන් කුසල චේතනා දිනු කරනවා. මේක තමයි භාවනාවේදී සිද්ධ වෙන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාව. මේක හොදේ ඇස් දෙක පියාගෙන සිතින පරයන්ක භාවනා විතරක් නෙවෙයි පින්නතුනි අප ධර්මේ නාමයෙන් කරන හැම කටයුත්තකදීම වන්නේ විමුක්තියටපත් වීම. ධර්ම ශ්‍රවණය කළත්, ධර්ම දේශනා කළත්, ධර්ම සජ්ජහනයක් කළත්, ධර්ම මෙනෙහි කිරීමක් කළත්, අප නිද්දක වසාගෙන පරයන්ක භාවනා කළත් මේ හැම අවස්ථාවකදීම වන්නේ අපේ සිහිය හා නුවණ දිනු වීම. හිත කෙලෙසුන්ගෙන් මිදීම කුසල දහම් දිනු වීමයි සිදුවන්නේ. ඉතින් මේ ධර්ම දේශනා වහන අවස්ථාවේ ඔබ සම්පූර්ණම අවධානයේ ඔබ හිත කුසලයේ තුල අඛණ්ඩව පවත්වා ගන්න ලක්ෂණෝදී ඔබ ඇස් දෙක අරගෙන මේ ධර්ම දේශනා හුවත් ඒ හැම දෙයක්ම භාවනාවක් වටපත් වෙනවා විමුක්තායතනයක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සමස්ත ධහමම කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ගන්න පුළුවන්. එකාතකින් මෛත්‍රිය අනිත්‍යයෙන් සතිපට්ඨානෙ වැඩි වෙනවා. මමලින් සඳහන් කළ සූත්‍ර පාඨයේ අංගුතර නිකායේ හතරවෙනි විභාගයේ දැක්වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති වික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ ධම්මා. මහණෙනි නොනති කෙනෙකු විසින් සිය විශිෂ්ටතම ඥානෙ යමක් වඩන තියෙනවා නම් ඒ මොකක්ද කියලා දේශනා කරනවා. සමතෝච විපස්සනාච්ච සමතේ සහ විපස්සනා කියන කරණ දෙක එකාතකින් ගත්තොතින් අපේ හිත කුසල අරමුණක දිගු වේලාවක් රඳා තැබීමේ ප්‍රතිඵල විදියට ඒ කුසල චේතනාව තුළම අපේ හිත සමාධිමත් වෙනවා. මේකට කියන සමතේ කියලා. ඒ සමතේ දිනු කරන කමඨාන 40ක් බුදුදහම තුළ දැක්වෙනවා. බුද්ධ අනුස්සති, ධම්මානුස්සති ආදී දසංසතියක් දේශනා කළා. ඒ වගේම පටිවිකසින, ආපෝකසිනාදී දසකසිනියක් දේශනා කළා. උද්දමාචක විනිලකාදී දසසොමයක් දේශනා කළ තියෙනවා. මෙත්තා කරුණාමුදිතාදී සතර බ්‍රහ්ම විහරණ තියෙනවා. ආකාසානංච ඇතනාදී සතර අරූප ධ්‍යාන තියෙනවා. ආහාරේ පටිපෝල මනසිකාරය තියෙනවා. දාස මනසිකාරය තියෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි බෝධිසත්ව උතුමේ සතර බොහෝ කාලයක් පාරමිතා පුරලා මේ සංසාරේ නැමැති සාගරයේ බොහෝ කැපවීම් කරලා පිහිනල ගිහිල්ලා ඒ සාගර පතුරෙන් උරටගත්තු මහා නිධානයන් තමයි මේ සම්පත භාවනා කියලා කියන්නට පැත්තකින්. අනිත් පැත්තෙන් සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම සාගරය පතුලෙහි මහා වටිනා රන් රෙදි මුතුමැණික් ආදී තැන්පත් වෙලා තියෙන වගේ මේ සම්බුද්ධ ශාසනයෙමි සාගරයේ පැවතෙන ඇතුළත් වන වටිනාකම කාරණය තමයි සතිපට්ඨානෙන් ආරම්භ වන බෝධිපාක්ෂික ධර්ම 37. එතකොට පින්නතුනි අපේ ජීවිතයේ ඉහළම පුහුණුව කියලා කියන්නේ එක පැත්තකින් කිසියම් සමත අරමුණක සිත පුහුණු කිරීම. අපිට කැමති අරමුණක් තෝරගන්න පුළුවන්. බුද්ධානුස්සති භාවනාවට වැඩිපුර කැමති නම් බුද්ධානුස්සතිය ආරම්භ කරන්න පුළුවන්. මෛත්‍රී භාවනාවට වැඩිපුර කැමති නම් සීල සත්ව සෝපන්තත්වා කියන සිතවිල්ලෙන් මෛත්‍රී දිනු කරන්න පුළුවන්. ඔබ වැඩිපුර කැමති ධාතු මනසිකාරයට නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතරට හිත තියලා ධාතු මනසිකාරය වඩන්න පුළුවන්. ඔබ වැඩිපුර කැමති මරණංශතියට නම් සියලු සත්‍යෝ මරණයට හත් වෙන මේ ස්වභාවයෙන් ජීවිත හානියටම් මරණ නියතන් කියන මෙන්න මේ අසාරිතයට හිත තියලා ඒක සමාධිමත් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට එක පැත්තකින් සමාධිය දිනු කරනවා. ඊළඟට අනිත් පැත්තෙන් සතිපට්ඨානයේ පාදක කරගත්තු ප්‍රඥාව විදර්ශනාව දිනු කරනවා. එතකොට අපේ ජීවිතයේ ආධ්‍යාත්මික ජීවිතයේ සමස්ත සාර්ථකත්වය කියලා කියන්නේ අපට දිනකට කොච්චර කාලයක් සමත භාවනාවෙන් විදර්ශනා භාවනාවෙන් කාලය ගත කරන්න පුළුවන්ද කියන කාරණය. මෙන්න මේ දිනුවත් එක්කම අපට අප ගැන යම්කිසි අවබෝධයක් ලැබෙනවා. අපි මේ ධම්මගේ ඉදිරියට යනවාද කියන එක අපටම පරීක්ෂා කළ වළක් පුළුවන්. ඒදී සඳහන් කරනවා අජ්ජසමියව චිත්තං තිට්ඨති සම්නිසීතති ඒකෝදි හෝති සමාධියති. ඒ කියන්නේ එන්න එන්නම තමන්ගේ අභ්‍යන්තරය ගැන බලන්නේ. දින වෙන්න වෙන්න තමන් වැඩිපුර හොයන්නේ තමන්ට දැන් මොකද වෙන්නේ? සිතට මොකද වෙන්නේ? ඒ වගේම ඒ සමාධි අරමුණෙහි ටිකෙන් ටික හිත එකඟ වෙනවා. තමාව දැන් භාවනා කමටහනි එන්න එන්නම තමා සමාධිමත් වෙනවා. ඒ වෙන්න වෙන්න තමන්ටම බලා ගන්න පුළුවන් ලක්ෂණය මොකද්ද? බාහිර පුද්ගලයන් ගැන හිතන කාලය එයාගේ ගුණ අගුණ සොයන ගතිය ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඊළඟට තමන්ට වැඩිපුරම මතක් වෙනවා නම් ගුණයක්මයි මතක් වෙන්නේ. ඒ ගුණවතුන් කවුද කියන එක අපට ත්‍රිපිටක සාහිත්‍යයේ මුණගැහෙනවා. සරොත් මුගලන් ආදී ඒනිකලේසි මහරහතන් වහන්සේලා, ඇතැම් විට සෝවාන් ආදී මගඵලලාභී උතුමන් මතක් වෙනවා නම් මතක් වෙන්නේ අපට මෙන්න මේයි. එහෙම නැතුව සාමාන්‍ය ජීවිතයේ කෙනෙක් මතක් වුණොත් එයාට අප මෛත්‍රිය වඩලා එයාට කටයුතු කරනකොට මෙත්තා සහගත කාය කර්මෙන්, මෙත්තා සහගත වචී කර්මෙන්, මෙත්තා සහගත මනෝ කර්මෙන් එයාට කටයුතු කරලා අදාළ දේ කළා එයා පැත්තකින් තිබ්බා. යහපි හරි තියාගෙන යන්නේ. අදාළ යුතුකම් කළා, යට උදව්වක් කළා, යට පිටක් වෙන දිනක් පිටක් වුණා ඉතරයි. මොකද අපිට ඊට වඩා ලොකු ගමනක් අපි අභ්‍යන්තරෙම තියෙනවා. ආධ්‍යාත්මික මහා සෝයක් ලබන මහා මැණිකා මනුෂ්‍යයාට කියන උතුම් මැණික කන්‍යා නරණං රතනං මහා මාණිකයක් තමන්ගේ අභ්‍යන්තරයේ දල්වාගෙන ශාප කරමින් මෙයන්නේ. අන්නේ අනගමනේ තමන්ට වටිනම දේ තම ලැබු මේ ජීවිතයේ. ඒ ජීවිතේ තමන්ට වටිනම දේ කාලය. ඒ කාලය තුන තමයි වඩාම වටින්නේ. තමන්ගේ සිතගෙන අවධානයෙන් සිහියෙන් නොවනින් කාලය ගත කරන අවස්ථාව. අනේ නිසා අර මැණිකක් රකින්න නාරංගි දුගසේ කිව්වා වගේ හරියට මැණිකක් ආරක්ෂා කරන නාග රජෙක් වගේ අපේ හිත ලස්සන මැණිකක් වගේ නැත්නම් තමන්ට ඉන්න එකම දරුවා රැක බලා ගන්නවා වගේ මෛත්‍රී වඩලා බාහිර ලෝකයේ දරුවන් වගේ බලන්න උරු වෙන ගමන් ඒ අවසාන ප්‍රතිඵලය අපේ හිතම දරුවෙක් වගේ රැක බලා ගන්නවා. මෙන්න මෙතෙන්ට ටිකෙන්ට ගෙනකොට අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් ක්‍රමෙන් වෙන ආකාරය අපටම බලා ගන්න පුළුවන්. එකකටකින් අපේ තියෙන කලබල ගති අඩු වෙනවා. අතීතයට අනාගතයට සිත දෝන ගති අඩු වෙනවා. කතා කිරීම මුගද්දරට අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි වර්තමානයේ ජීවත් වෙන මොහොත ටිකෙන් ටික වැඩි කර ගන්නවා. සිහියෙන් වර්තමානයේ ජීවත් වෙනවා. එයාගේ ටිකෙන් ටික තමා උපේක්ෂාවටපත් වෙනවා. මධ්‍යස්ථ වෙනවා. බුදුදහමේ හැම දෙයකම තියෙන ලක්ෂණය තමයි ක්‍රමෙන් අපි උපේක්ෂාවට යන්නේ. ඒක ආරම්භ වන්නේ සතර බ්‍රහ්ම විහරණ වලින්. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩනකොට බ්‍රහ්මී වගේ ඉන්නකොට අපේ ඉහළ මට්ටම උපේක්ෂාවෙන් වාසය කරනවා. අනිත් ඇගෙන මෛත්‍රියෙන් ඉන්නවා. එයාට කරුණාව දක්වනවා. එයාගේ දියුණුවේ සතුට වෙනවා. ඒ ඔක්කොම බලලා එයාගේ ජීවිත අපට පාලනය කරන්න බැරි පැත්තක් තියෙනවා. අන්නේ පාලනය කරන්න බැරි පැත්ත ළඟදී උපේක්ෂා වෙනවා. ඒක අතින් ලෝක යථාර්ථය, දමනියාමේ, අනිත් අතින් කම්මනියාමේ, උතුනියාමේ, මේ ආදී නියාම ධර්ම ක්‍රියාත්මක වෙන සත්පුද්ගල ජීවිතයක් තුළ අපි අවසානයේ පත්වෙන උපේක්ෂාවට. අපි කොච්චර උත්සාහ ගත්තත් කෙනෙක් දිනු කරන්න කාලෙන් දිනු වෙනවා. නමුත් කාලෙක දේව ටිකෙන් ටික මිය කියලා යනවා. අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන්, රෝග සම්පත්තියෙන්, නිරෝගී භාවයෙන් නොයෙක් දේවල් වලින් කාලයක් කෙනෙක් ඉහළට යනවා. ඒ ඉහළ යන කෙනාම කාලෙකදී ක්‍රමානුකූලව පල්ලෙහාට එනවා. මේක තමයි ස්වභාවය. අනේ ස්වභාවය දකින දකින අපේ මදහත් වෙනවා, උපේක්ෂා වෙනවා. ඊළඟට සමතේ වඩනකොට සමතෙන් හිත දිනු වෙන්න වෙන්න අපේ හිතේ විතක්ක විචාර තීති සුඛේකාගතාදී මේ ධානාංග දිනු වෙනා අවසානයේ උපේක්ෂා ඒකාගතා කියන මට්ටමටපත් වෙනවා. උපේක්ෂා භාන වඩනකොට, කසින භාන වඩනකොට, ආනාපානසතිය ආදී කම්ඨාන් පුහුණු කරනකොට අවසාන වශයෙන් ධානාංග විදියට අපි වෙන කොහටද අපේ උපේක්ෂාවට එන්නේ. ඊළඟට ධර්ම මාර්ගයේදී අපේ චතුසත්‍ය සම්මාදිටිය සුතමේ පඤ්ඤාවෙන් අසා දැනගෙන ආධ්‍යාත්මික ගමන ඉදිරියට යනකොට සතිපට්ඨානෙ වඩනකොට සත්‍ය බොජ්ජංග සම්පූර්ණ වෙලා සමාධියෙන් පස්සේ අපි සත්‍යන කොහටද උපේක්ෂා සම්බොජ්ජංගයට. එතන උපේක්ෂාම ඇති. ඊළඟ කාරණේ තමයි ලෝක යථාර්ථය හේතුඵල ධර්ම නොමින් දකින්න දකින්න. එතෙන් මේ තමයි උපේක්ෂාට පත්වෙන එක. රහතන් වහන්සේ කියන්නේ මේ උපේක්ෂාවෙන් ඉහළින් ඉන්න කෙනා. ඇසක රූපයන් දකින්න මොහොතේම ස්පර්ශ නිරෝධයට හිත තියලා බාහිර ලෝකයේ අනිමිත්ත ශුන්‍යත අපහිනිත වශයෙන් බලලා බාහිර රූපෙන් නිදහස් වෙනවා. ඊට සමගාමීව අභ්‍යන්තර මනෝවිඥානන්ති ලෝක නිදහස් වෙනවා. මේ දෙකම නිදහස් වෙනකොට යා සංඛාර උපේක්ෂා ඥානයට පත් වෙනවා. සැබෑම උපේක්ෂාට පත් වෙනවා. ඒක අවිද්‍යාව දුරු කිරීමේ ලබන උපේක්ෂාව. අන්නේ උපේක්ෂාවත් එක්කම ඔහුට ඊළඟට දැවැන්ත පියවරක් ඉදිරියට තියලා ආධ්‍යාත්මික ගමන මගේ උපරිමයට උපත් වෙනවා. එමකන්ද ඒ තමයි ඔහුට ඕ කැමති නම් ඔහුට නොපිළිගුල් දෙයි සුබ දෙයි ඉෂ්ට විපාකයට ක්ෂණිකව හිත තියලා ඒක ඉෂ්ට නෙවෙයි අනිෂ්ට විදියට නැත්නම් අසුබ විදියට මෙහෙ කරන්න පුළුවන්. වෙනත් ඉදින් කෙනා ඉතාම ලස්සන කෙනෙක් ලස්සන දෙයක් ලක්ෂණ ස්ථානය මිහිරි හඬ මේ අත්දැකීමක් තුළින් ඔහුට ක්ෂණික වේකේ තමගේ සංඥාව තමගේ ප්‍රසෙප්ෂන් එක වෙනස් කළා. ඒක විරුද්ධ පැත්තේ තනත් උනවා. ඒ වගේම ඕනෑම අප්‍රිය පිළිකුල් අනිත්‍ය අකමැති අරමුණක් ප්‍රසෙප්ෂන් එක වෙනස් කළා සංඥා වෙනස් කළා අනිත් පැත්තෙන් ඔහුට සුබ විදිහට මෙහි කරන්න පුළුවන්. ඕනෑම වයසට ගිය දුරෝලෙත් කෙනෙක් දිහා බලනවා. ඒ කියන අවුරුදු 16 18 කොහොමද හිටියේ කියලා හිතලා ශනික ඔහුගේ තරුණ වයසට හිත තියලා ඕනනම් යාට සුභවාදී වෙන මෙහි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි හොරේ දෙකම දුරු කරලා ඕනනම් ශුන්‍යතාවට හිත තියලා බාහිර ලෝකේ Nirodha දැකලා ප්‍රේක්ෂාවෙන් ඉන්න පුළුවන්. පින්නතනේ සමස්ත බුදුදහම කෙටියෙන් ගත තියෙන මේක. අන්නේ ධම්මගේදී අපට ප්‍රධාන වශයෙන් වඩන තියෙන කාරණය තමයි එක පැත්තකින් සමාධිය සමතය, අනිත් පැත්තෙන් විපස්සනාව ප්‍රඥාව නැත්නම් සම්පජඤ්ඤය. අපිට තේරෙන විදිහට කියනවා නම් එක පැත්තකින් මෛත්‍රී භාවනාව, අනිත් පැත්තෙන් ආනාපානසති භාවනාව. අප මේ ලබාගෙන තියෙන පින්තුන ඉතාම දුර්ලභ අවස්ථාවක්. අපි හැම දෙනෙක්ම ජීවිතේ බොහෝ කලක් ජීවත් වෙච්ච අය. මම හිතන්නේ මෙතන ඉන්න හැම කෙනෙක්ම අවුරුදු 30ට 40ට වඩා ජීවත් වෙච්ච අය. අපේ ජීවිතයේ කොයි මොහොතක ලෙඩ දුකක් ආවත්, කොයි මොහොතේ මරණයක් ආවත් කිසි වෙලකට හිතන්න එපා මට මේක අහම්බෙන් ආව එකක්, මේක කලින් ආව එකක් කියලා හිතන්න එපා. අපේ කර්මයේ දායයෙන් උඩරිම ප්‍රතිලාභ ටිකකට දීලා තියෙනවා. අවුරුදු 40ක් ජීවත් වුණා කියන පින්නතුන් ලොකු කාලයක් ඒක. නිකන් නෙවෙයි බුද්ධෝත්පාද කාලයක ධර්මයේ අසමින් ඉන්න ලැබෙන අවස්ථාවක් මේක පින්නතුනි. ඒක සරල දෙයක් නෙවෙයි. එහෙම ඉඳලා අවුරුදු 60ක් 70ක් ගියා සමහර කෙනෙක් එතන ලෙඩ වුණොත් අනපේක්ෂිත විදිහට ලෙඩ වුණා කියලා නේද? මං තොන් හිතකින්වත් හිතුවේ නෑ කියලා කියනවා නේද? අනපේක්ෂිත මරණයක් කියලා කියනවා. පින්නතුනි එහෙම කියන අපිට කිසිම අයිතියක් නෑ. අපි මෞකසයේ දිමිය ගියත් අපට අනපේක්ෂිත මරණයක් කියලා කියන්න බෑ. අපි මෙහි වෙනස්ථානෙ මිය ගියත් ඒක අනපේක්ෂිත මරණයක් කියලා කියන්න බෑ. දැන් අපි හැමදේම අවුරුදු 40 පසුතලෙ ඉන්නේ. ඒ නිසා අපි කාටවත් වෙනතුනි අනපේක්ෂිතය කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම නොකියන නම් අපේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජන මේ මොහොත වෙන විටත් ලබන්න තියෙනට ඕන. ඒක අඩුවක් කියලා හිතනවා නම් ඉක්මනටම තමා ධර්මය තුරට එන්න. එහෙම වෙනවා කියන එකට Tamanටම තමා ගැන සලකුණක් තමයි වෙනත් අය ගැන හිතන කතා කරන විවේචනය කරන කාලය ටිකෙන් ටික අඩු කරගෙන අභ්‍යන්තරයේ තමන්ගේ හිත ගැනම බලන්න උත්සාහ කරන්න. අජ්ජස්මිව චිත්තං සම්නිසීදති සම්තිප්පති ඒකෝදි හෝති සමාධිති කියන්නේ මේකයි. තමන්ගේ අභ්‍යන්තරයේ තමන්ගේ සිත ගැනම තමා බලන කෙනෙක් බවට පත් වෙන්න ඕන. අන්න ඒ මගට එනවත් එක්කම තමන්ට ධර්මයේ විශාල කොටසක් මුණ ගැහෙනවා. ගුණෙන් දිනු වෙන්න වෙන පිනතුනි ලෝකයේ තියෙන ඉහෙළම ධර්මකාරණා හොඳම කල්‍යාණ මිත්‍රයන් අපේ ළඟටම ලැබෙන්නට ඕන පිනතුනි. අපට ඍජුවම නොලැබුණත් අපේ ආකල්ප දන්න, අපි ඇසුරු කරන අනිත් යහළුවන් මාර්ගයෙන් අපට ලෝකයේ හොඳම කල්‍යාණ මිත්‍රයන් අපට මුණ ගැහෙන්නට ඕන. එහෙම මුණ නොගැසෙනවා නම් ඒක ජීවිත ලොකු අඩුවක් පිනතුනි. ඒ අඩුව ඉක්මනින් හදා ගන්නට උත්සාහ කරන්න. මෙන්න මේ ධම්මගයේදී මේ මොහොතේ පිනතුනි අපට පුහුණු කරන්න තියෙන මේ කාරණා දෙකමයි. ඒ නිසා මේ ධර්ම දේශනා පුරාම සීල සත්ව සෝපත්‍යත්වා සෝපත්‍යත්වා සෝපත්‍යත්වා කියන හැඟීම උපරිම ලෙස පවත්වා ගන්න උත්සාහ කරන්න. ඒ සිතුවිල්ල පවත්වා ගන්න අතරේදී තමන්ගේ හිත ගැන හොඳ ආදානෙක ඉන්න. මේ වෙලාවේ හිතේ කුසල අරමුණක්ද අකුසල අරමුණක්ද තියෙන කෙනා හොඳට තමන්ගේ සිත ගැනම අවධානයෙන් ඉන්න. ඊළඟට වැදගත්ම දේ තමයි විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං පජානාති අවිමුක්තං වාචිත්තං අවිමුක්තං චිත්තං පජානාති. මේ වෙලාවේ සිත මිදිලද තියෙන්නේ සිත නොමිදිලාද තියෙන්නේ කියලා බලන්න. මොකද සිත මිදෙනවා සිත නොමිදෙනවා කියලා කියන්නේ අපට යම් කිසි දෙයක් මතක් වෙනකොට, මේ වෙලාවේ ඔබේ හැට රූපයක් පේනකොට, මේ වෙලාවේ ඔබේ කනට ශබ්දයක් ඇහෙනකොට, මේ වෙලාවේ ඔබේ කයට පහසක් ලැබෙන වෙලාවේදී ඔබේ හිත රූපයක් එක්ක බැඳිලද තියෙන්නේ නැද්ද කියලා තමන් බලන්න. ඇහැට රූපයක් පේනකොට මේ වෙලාවේ පේන රූපයට ඔබ හිතමින් ඉන්නේ නැත්නම් නිරුද්ධ වෙච්ච රූපිය ඔබ නුවණින් දකිමින්ද ඉන්නේ? මේ වෙලාවේ ඔබට අතීත අත්දැකීමක් මතක් වෙනකොට ඔබේ ගෙදර, ඔබේ ඥාතිවරේ, ඔබේ වාහනේ, ඔබේ රැකියාව මේ වගේ දෙයක් ඔබට මතක් වෙනකොට රූපෙකුත් එක්ක ගැට ගැහිලා ඔබට මතක් වෙන්නේ. ඒක සිහි කරනකොටම ඒ රූපේ එතනම නිරුද්ධ වෙලා නැති වෙලා ගිහිපු තැනක මම මේක මේ මොහොතේ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගනිමින්ද ඉන්නේ කියලා හොඳ අවධානයෙන් ඉන්න. අන්නේ රූපය ඔබ නිරුද්ධ වෙච්ච බව දන්නවනම් ඔබට සතුට වෙන්න පුළුවන්. විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං දපජානාති. මේ වෙලාව මගේ සිත භෞතික ලෝකයෙන් මිදෙලා තියෙන්නේ කියලා සතුට වෙන්න පුළුවන්. අන්නේ මිදිත සුළු මොහත වුණත් පිළිතුනි අපි ජරා මරණ වලින් නිදහසට මොහතක් ඒක. අන්නේ බාහිර රූපේ Nirodhe දකින්නත් එක්කම ඒ Nirodhe දකින්න අභ්‍යන්තර මනෝවිඥානයත් දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒක රූප ඇති කල්හි හටගෙන ඒක හේතු ඇති කල්හි හටගෙන හේතු Nirodhe නිරුද්ධ වෙන හේතු පරිච්ඡ සම්භවතං හේතු බංගා නිරුද්ධති කියන ස්වභාවයෙන් ඒක මේ වෙලාවේ ප්‍රියාත්මක වෙන්නේ කියලා නාමයේහි Nirodhayan දකින්නට දක්ෂ වෙනට ඕන. අන්නේකින් තමයි කියන්නේ සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානාති වීතමෝහං වාචිත්තං වීතමෝහං චිත්තං පජානාති. මේ වෙලාවේ මගේ සිත තියෙන්නේ මෝහෙන්ද මෝහේ දුරු වෙච්ච හිතක්ද මට තියෙන්නේ කියලා බලන්න. මම මේ වෙලාවේ මුලා වෙලා ඉන්නේ කියලා බලන්න. කෙනෙක්ගේ සද්දයක් ඇහෙනකොට ඔළුව හැරෙනවා නම් පැත්තකට හිතන්න වැරදුනා තමයි කියලා. එහෙම බලන මොහොතත් ඔබ සිහියෙන් නිරුද්ධ වෙච්ච රූපයක් බලන්න තමයි ඔබේ ඇහැ පතිත වෙන්නට ඕන. එහෙම නැතුව සද්දයක් ඇහෙනකොටම කලබලෙන් අනිත් පැත්තට හැරුණ කියන්නේ වැරදුනා තමයි. ඒ කියන්නේ සමෝහං වාචිත්තං නැත්තම් අවිමුත්තං වාචිත්තං මට්ටමෙන් අපි ඉන්නේ. මේ තරම පිනුතුනේ අපි අපේ සිහිය අපේ සිත අපි පරිසම් කරගන්නට ඕන. ධර්මාර්ගයේ ඉදිරියට යන්න පිනුතුනේ අපට දහමේ උපරිම කරුණු ටික මුළු සම්බුද්ධ ශාසනයම තියෙන වැදගත්ම කරුණු ටික දවසට සැරයක්වත් මෙනෙහි වෙන්නට ඕන පිනුතුනි. දවසට සැරයක් නෙවෙයි පැයකට සැරයක් මෙනෙහි වෙන්න ඕන පිනුතුනි. කලින් යන පස්සේ එක විනාඩියකට සැරයක් වෙනතුනි ප්‍රධාන ධර්ම කරුණු ටික ඔක්කොම ලිස්ට් එකක් එක්ක සමන් ජීවත් වෙනා වගේ දැනෙන්නට ඕන. එහෙම ගිහිල්ලා කලක් යද්දී හුස්මක් ඇතුළට අරගෙන හුස්මක් පිට කරනකොට සත්‍යස් බෝධ පාරසික ධර්ම ආරේ සත්‍ය සතර සමත විවර්තනා මේ සියල්ල එකම එකට යන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. එහෙම ගිහිල්ලා අවසාන වශයෙන් කිංසකෝ සූත්‍රයේ දක්වන උදාහරණ ඔබට මතක ඇති. කිසියම් නගරයක් තියෙනවා. ප්‍රාකාරයකින් වටවෙච්ච නගරයක් තියෙනවා. ඒ නගරයට ඇතුල් වෙන්න දොරටු හයක් තියෙනවා. ඒ දොරටු ළඟ මුරකාරව තියලා තියෙනවා. ඒ පාරක කිසියම් දූතයෝ දෙන්නේ පණිවිඩයක් අරගෙන නගරයට ඇතුළු වෙනවා. දොරටුවෙන් පරීක්ෂා කරලා ඒ දූතයෝ දෙන්න ඇතුළු වෙනවා. ඔහු දොරටුවට තමන් ගැන විස්තර දීලා පාර දිගේ ඇතුළු වෙලා ගිහිල්ලා නගරයේ මැද හතරමං හන්දියක් තියෙනවා. ඒ හතරමං හන්දියේ මැද නගර හිමියෙක් ඉන්නවා. අන්නේ නගර හිමියට තමාගෙන යන පණිවිඩය මේ දූතයෝ දෙන කිසියම් පණිවිඩයක් අරගෙන යන්නේ. ඒ පණිවිඩය ඒ විදියටම නිසි ලෙසම සත්‍යවාදීව ඒ හෝ පරිදිම නගර හිමියාට බාර දෙන මේ දූතයෝ දෙන්නා ඒ ගියපු පාරෙම නැවතයි එළියට එන්නට ඕන. මේ මොකක් ගැනද මේ කියන්නේ? ඔව්, මේ කියන්නේ අපේ සමස්ත ජීවිතය ගැන. අර නගරය කියලා කියන්නේ අපේ මේ ජීවිතය. ඒ නගරයේ තියෙන දොරටු හය කියන්නේ අපේ අස්හනාසාදී ආයතන හය. මාර්ගය කියලා කියන්නේ ආරක්ෂණික මාර්ගය. අර දොරටුවේ ගේට්ටු වෙන මොනකාරය කියන්නේ? සතිය. දූතයෝ දෙන්න කියන්නේ සමත විදර්ශනා දෙන්න. ඕන් දෙන්න අරගෙන යන පණිවිඩය කියන්නේ ඇසට දැකපු රූපය පිළිබඳ විස්තරය, කනට ආව ශබ්දය ගැන තියෙන විස්තරය, නාසයට ආව ගඳ සුවඳ, මේ ආයතන හයෙන් ගත්තෝ අරමුණේ යථා ස්වභාවය මේ සමත විදර්ශනා නැමැති දූතයෝ දෙන්න අරගෙන යනවා නගරයේ මැදට. නගරයේ මැද හතරමං හන්දියක් තියෙනවා. ඒ හතරමං හන්දියෙන් අර්ථවත් කරන්නේ සතර මහා භූත රූප වලින් සැකසෙච්ච අපේ මේ ශරීර ස්වභාවය. ඒ නගරෙ මැද ඉන්න නගරීමේ තමයි විඥානය කියලා කියන්නේ. එතකොට මේ උදාහරණයෙන් දක්වන්නේ අපේ සැබෑවටම ධර්මයේ පුහුණුවෙන් උපරිම ලෙස අවධානයෙන් අවස්ථාවේදී අපේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය සිදුවෙන්නේ ඕනේ කොහොමද කියන කාරණය මේක මේ කියන්නේ. අපේ ඇහැට රූපයක් අතිදෙන අවස්ථාවේ අපි හරියට සිහින ඕනේ හිටියනම් වෙනත් විදිහකින් කියනවා නම් සම්මාදිකයේ පෙරට කොට ගත්තෝ ආරස්මික මාර්ගය තුළ වාසය කරා නම් අපේ ජීවිතය වෙන පරිවර්තනය තමයි මේ තියෙන්නේ. මේක සිද්ධ වෙන නම් සම්මාදිට්ඨි පුරේ යවන් කියලා සඳහන් කරනවා. සම්මාදිට්ඨියේ පෙරමුණ යන්නට ඕන. හරියට හෙඩ්ලයිට් එක වගේ සම්මාදිට්ඨියේ නැවට හෙඩ්ලයිට් එක දාගෙන තමයි අපි යන්නේ. ඒකේදී මුලින්ම අපි කම්මස්සගත සමාධිය ඇති කර ගන්නවා. හැබැයි මේකෙන්දී අපි ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා චතුසත්‍ය සමාධිය සුද්ධමේ පඤ්ඤාවෙන් දැනගෙන මේ ගමන යනවා. මොකද චතුසත්‍ය සමාධිය කියලා කියන්නේ ඇහැට රූපයක් දකින වෙලාවේ ඒ රූපයේ තේරුම් ගන්න මොහොතේ ඒ තේරුම් ගන්න රූපයේ ඒ විදිහටම බාහිර ලෝකයේ තියෙන රූපයක් සමන් තේරුම් ගන්නයි කියලා දැක්වෙතින් අපි ඉන්නේ සංසාර චක්‍රයේ. අපි දුක් සමුදය තුල ඉන්නේ. අවිඤ්ඤා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන ආදි වශයෙන් ගිහිල්ලා භවපත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුඛායස සම්භවන්ති කියන මෙන්න මේ දුක් සමුදය දුකේ හට ගැනීම නම් වූ මේ චක්‍රය තුළ අපි දුක ස්පර්ශ කරගෙන වාසය කරනවා. මේ කියන්නේ මිච්ඡා ප්‍රතිපදාව කියලා. මෙන්න මිච්ඡා ප්‍රතිපදාවේ තියෙන අනතුර මේකේ තියෙන ආධිනව තේරුම් ගන්න කෙනා ධර්ම ශ්‍රවණිය තුළින් ඕ තේරුම් ගන්න මේ දුක නිදහස් කරන්න මොකද කරන්න ඕනේ කියලා. ඇහැට රූපයක් දැකලා නැත්තම් සිතට අරමුණක් මතක් වෙන මොහොත කියන්නේ ඒ මතක් වෙන රූපය, ඒ දැනුමට පාදක වෙච්ච රූපය. ඔබ හරියට කණ්ණාඩි ළඟට ගිහිල්ලා මොන බලලා දැන් මෙතන ඇවිල්ලා ඉන්නවා. කණ්ණාඩි ඔබේ රූපේ තාම තියෙනවද? ඔබේ රූපේ පොඩ්ඩක්වත් නැහැ, ඉතුරු නැතුව නිරත වෙලා තියෙනවා. අන්න ඒ වගේ තමයි ඔබ වාහනේ නවත්තලා ආපුවෙකත් අර කණ්ණාඩි ළඟට ගිහිල්ලා ආවා වගේ. ඔබ ගෙදර ගේට්ටුව ළඟින් පිට වෙලාව කියන්නේ කණ්ණාඩියෙන් පිට වෙලාව වගේ. සමුදි සත්‍ය තුලව තියෙන පුළුවන්. වෙනත් කෙනෙකුට කියලා එක පරීක්ෂා කරන්නත් පුළුවන්. නමුත් මේ අපි කතා කරන්නේ පරමාර්ථ සත්‍යය. දුක නිදහසන මාවතයි මේ කතා කරන්නේ. අන්නේ දුක නිදහසන මාවතියේදී මේ අතාරිතට අපි එන්නට මොන පින්නතුනි. මෙන්න මේ අතාරිතය තුළ ස්වභාවය මොකද්ද? අපේ යමක් අත්විඳින්නේ ඒක සිහි කරන මොහොතේදී ඒ රූපයේ ඉතුරු නැතුවම නැති වෙලා වැය වෙලා නිරුද්ධ වෙලා ගියු තැනට මනංච පටිච්ච ධම්මේ චෝපාදී මනෝවිඤ්ඤාණ අවස්ථාවෙම ජීවත් වෙන්නේ. අපි වාහනයක යනකොට වාහනය ඩ්‍රයිව් කරනකොට නිතරම අපි වාහනේ ඉස්සරහා බලන් ඩ්‍රයිව් කරන්නේ. හැබැයි අපි ඉන්නේ කොතනද? ඉන්නේ පිටපස්සේ ඉන්නේ. ඉන්නේ මීට මොහොතකට කලින් දැකපු තැන උඩ තමයි රෝද හතර තියෙන්නේ. හැබැයි අපි බලන්නේ ඉස්සරහා. අපිට හිතෙන තරම් ඉස්සරහා ඉන්නවා කියලා. හැබැයි අපි ඉන්නේ මීට මොහොත කලින් දැකපු තැන තමයි අපේ ජීවිත යථාර්ථය කියලා කියන්නේ. අනිත් වගේම තමයි අපේ ජීවිත යථාර්ථය කියන අපි යමක් තේරුම් ගන්න මොහොත. ඒ තේරුම් ගන්න මොහොත කියන්නේ දැන් මේ පේන මොහොත නෙවෙයි. ඊට ඉතාම සල්ප මොහොතකදී පේනලා නිරුද්ධ වෙච්ච තැනකයි අපි මේ යමක් තේරුම් ගනිමින් ඉන්නේ. ජීවිතේ ඕනෑම දෙයක් අස්කනාසා දේන්ද්‍ර වලින් තේරුම් ගන්න ඕනම දෙයක් යථාර්ථය මේක ඇතුළතනේ. ඒ වෙලාවේ ඊට පාදක රූපයේ පොඩ්ඩක්වත් ඉතුරු වෙලා නැහැ ඒ මොහොතේ. මෙන්න මේක තේරුම් ගත්තොත් ඔහු ඉන්නේ දුක් නිරෝධය තුළ දුකෙන් නිදහස් වෙන මාර්ගයේ පටිසෝතගාමී නිපුණං දුද්දසං අනෝ කියපු ආකාරයට ඔහු උඩුගම් බලයන් කෙනෙක්. මේක ඉතාම සියුම් මොහොතයක්. පඬිත වේදනීය දෙයක්. ඉතාම අපහසෙන් තේරුම් ගන්න ඕන දෙයක්. මොකද මේක මුළු ලෝකෙම අය කතා කරනට වඩා සම්පූර්ණ වෙනස් දෙයක් මේ අපි කතා කරන්නේ. අනේකට කියනවා දුක්ඛ නිරෝධය කියලා. අවිද්‍යාවත් ඒ වශයෙන් විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන කාරණේ. අවිද්‍යාව ඉතුරු නැතුවම නිරෝධ වෙනකොට සංඛාර විඥාන ආදී මේ පටිසම්පාදයන්ග සියල්ලම නිරෝධ වෙලා යනවා. ඒ ප්‍රතිඵල විදිහට භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ සෝක පරිදේව දුක් දෝමන සුපායස නිරෝධයන් දී කියන විදිහට අනිත් සියලුම දුක් සමුදයන් අපි නිදහස් වෙනවා. මෙන්න මේ දර්ශනය සුතමේ පඤ්ඤාවෙන් අසහා දැනගත්තෝ. ඒ දර්ශනය තමගේ සම්පූර්ණ ජීවිත ප්‍රතිපදාව කරගත්තෝ. ඒ දර්ශනය මස්තක ප්‍රාප්ත කරගත්තෝ. සුරතවස්සාවකගේ ජීවන ප්‍රතිපදාවයි අර නගරයේ සම්බන්ධකමාවෙන් කියන්නේ. අප උපරිම ලෙස සමත සහ විපස්සනා දෙකින් ඉන්නවා නම් වර්තමානය තුළ හිත තියාගෙන විපස්සනාව තුළින් ඉස්පර සමුදය තේරුම් අරගන්නේ හිටියා නම් අපි ඉන්නේ සමත විදර්ශනා නැති දෝතයෝලත් එකයි. අන්න එහෙම ඉන්නවා කියලා කියන්නේ අපි නිතරම ගමන් කරන්නේ අර සංඝ මාර්ගයේ. අපි කොතන ගියත් අපි තමන හැම පියවරක්ම සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව මේ කිසිම තැනකදී අපි මේ අරිහත් මාර්ගයන් වලින් බැහැර වෙන්නේ නැහැ. බණහන ළඟ හොඳට තැම්පත්ව ඉන්න කෑම කන්න ගියාම අමුතුම ලෝකයක් නේද? කෑම කනකොට සාමාන්‍ය අය අර තාත්තගේ හැබැයි ගෙදර කට්ටිය අර සතියන්ත සංග්‍රහ කරන ඇතරේ ලොකු වෙනසක් නැහැ. ඇත්තම මේ තාපෙන් යන පැති මිනිස්සු ඊට වඩා සංගරි කියලා හිතනවාට අපිට මේ පැති ඉඳලා භාවනා කරනවත් පුළුවන්. හරියම tempත බීම බෝතල් ටිකක් තියාගෙන හොඳට සුමුදව කතා කරලා අඩ අඳුරේ ලයිට් ටිකක් දාගෙන හොඳ ලස්සන සින්දුවක් අනිත් ගෙදරට බාධාවක් නොවෙන දාගෙන හොඳට යයික ගත කරනවා. සමාටි ඇයි තාපෙන් ඉබේ බැලුවොත් මේ පැත්තේ බලයන් මොකක් හරි ගෝරියක් අල්ලන්නේ කියලා මේ පැත්තේ. හැබැයි සුදු පාට ඇඳගත්තු කට්ටියක් ඉන්න බව පේනවා. පින්නතුනි අපේ ජීවිතේ හිම වෙන්න බෑ. මෙතන අපි හරිය ලස්සනට ඉඳලා අඩු ගානේ අපි පන්සලේ යන අනිත් කාලය තුළ දිවස් පින්නතුනි මේ ධර්මයේ ඉන්නට ඕන අපි. නැත්නම් අපි අරුදු සීයන් ගියත් පින්නතුනි අපේ ජීවිතේ වෙනසක් වෙලා නැහැ. එක්ම වෙනස ශරීරයේ වයසට ගිහිපු එකයි. හැරමිටියක් අතර ආපු එකයි විතර වෙනසකටදී. වෙන වෙනසක් නම් වෙලා නැහැ. එහෙම වෙනසක් වෙන්න නම් මේ දර්ශනීය සම්පූර්ණම තමගේ සිහින ලෝකයේ තමගේ ස්පිරිටුවල් ඩ්‍රීම් එක වටපත් වෙන්නට ඕන. මේක තමයි අපේ ආධ්‍යාත්මික සිහිනය. මේකට වඩා කිසිම සිහිනයක් පිනොතනේ සෘතව ශ්‍රාවකයෙකුට ශ්‍රද්ධාව පිළිහෙටපු ශ්‍රාවකයෙකුට මේකට වඩා කිසිම වෙන ගෝල් එකක් ඉලක්කයක් කියන්න බෑ. ඇයි ඒ දුක? මේ ධර්මකට අපිට අදන්නවා ඔහු ජීවිතේ වඩාම සතුටෙන් ඉන්න මොහොත මේ ධර්මය තුල ඉන්න මොහොත බව දන්න ඕන. මේ අර සිංහමාර්ග යංග වලින් එකක් හරි බැහැරුණොත් අපි ඉන්නේ අවිද්‍යාවෙන්. අපි ඉන්නේ අසතිය අමනිතකාරයෙන් ඉන්නේ. ඒ මොහොත තුල බාහිර කෙනාට අපව පාලනය කරන්න පුළුවන්. සම්පූර්ණ මායාව විසින් ඒ අපව පාලනය කරනවා. අපි දන්නේ නැහැ. අපි දැන් හොඳට හිනා වෙනවා, හොඳට කෑම කනවා, හොඳට සමගියෙන් සතුටින් ඉන්නවා වගේ තමයි බාහිර කෙනෙකුට පේන්නේ. නමුත් ඒ ලෝකයේ තුල මායාව විසින් ඔහුට කැමති විදිහට අපව බාහිර භෞතික ලෝකයේ තුල පාලනය කරනවා. ධර්මයට අපු කෙනා මොහොතක් කර බාහිර කෙනෙකුගේ පාලනයට අත් වෙන කැමති නැහැ. ඔහුට තියෙන නිදහස, විමුක්තිය, මිදීම, නිවන ඔහු හැම වෙලාවෙම ස්පර්ශ කරමින් ඉන්නේ. අනේ මිනනම් කතා කරන හැම වචනයක්ම, කරන හැම දෙයක්ම, කරන හැම හැකියාවක්ම, හැම සිහියක්ම, හැම කාර්යයක්ම පිළිතුරේ සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. මෙන්න මේ තුනත් එක එකටම යන්නේ. සම්මා දිට්ඨි කියන්නේ මේ අහපු දර්ශනය. සම්මා වායාම කියන්නේ අකුසලෙන් මිදෙන්න කුසලයේ දියුණු කරන්න යොදන උත්සාහය. සම්මා සතිය කියන්නේ උපරිම ලෙස වර්තමානය තුළ තමන්ගේ කය සහ සිත ගැන අවධානය යොමු කිරීම. ඒත් එක්කම තුළ හැම වෙලාවෙම සද්ධා සති හිරි ඔත්තප්ප කියන මේ කුසල චෛතසික හතර ඔහු තුළ හැම මොහොතෙම ඔහුත් එක්ක එකට ඉන්නේ. හරියට යාළුවෝ හතර දෙනෙක් වගේ. මෙන්න මේ දර්ශනයත් එක්ක කිසියම් කෙනෙක් ඉන්නවා නම් ඔහු ඉන්නේ ආරස්තිංග මාර්ගයේ ඉන්නේ. ඔහු මේ ආරස්තිංග මාර්ගයේ ඔහුට ලැබෙච්ච පණිවිඩය මොකද්ද? ඇහැට රූපයක් ලැබුණා. ඇස රූපයේ චක්කු විඥානය මෙන්න මේ ටික නිර්මාණය වුණා. විපාක මට්ටමේ ස්කන්ධ ටිකක් හටගත්තා. හටගත්තට ඒක දැන් නිරුද්ධ වෙලා. අන්නේ නිරුද්ධ වෙච්ච පණිවිඩය අරගෙන ආරස්තිංග මාර්ගයේ නැමැති පාර දිගට යනකොට ඔහුට දොරටුවේදී මුරකාරය මුණ ගැහෙනවා. මුරකාරය මේ තැනත්තා හොඳට පරික්ෂා කරනවා. මෙයා මේ අරන් යන්නේ පණිවිඩය බාහිර රූපේ මේ වෙලාවේ තියනවා කියන පණිවිඩයක්ද? රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක දැන් මේ මනෝවිඥාණය තුලින් ගනුදෙනු කරන පණිවිඩයක්ද මේ තියෙන්නේ කියන එක අර මුරකාරය හොඳට පරික්ෂා කරනවා ගේට්ටුවේදී. ඇහැට දැකපු රූපය බාහිර තියෙයි කියලා දන්නවා නම්, බාහිර තියෙන රූපයක් මේ අරන් යන්නේ කියලා හිතනවා නම් ਉਹ දන්නවා මේ වැරදි පණිවිඩයක් මේ ගෙන යන්නේ මුරකාරය තුලන දෙන්නේ. ඔහු මුරකාරයට කිව්වොතින් ඇහැට දැකපු රූපය දැම්ම තේරුම් ගනිමින් නමස්කාරව ඇහත් නිරුද්ධ වෙලා රූපයත් නිරුද්ධ වෙලා චක්කු විඥානය චක්කු සම්පස්සේ රූප සංඥාව රූප සංකේතනා කියන මේ විපාක මට්ටමේ ස්කන්ධ සියල්ලක්ම නිරුද්ධ වෙලා දැම්ම මේක මනෝවිඥාණයෙන් දැන් මේ තේරුම් ගන්නවස්ථාවේ මේක අරන් යන්නේ කියලා ගේට්ටුවේ ඉන්න සෙකියුරිටිට මුරකරුවට කියනවා ඇත්තම කතාව. හරියට ගේට්ටුවේදී අහනවනේ ඔයාගේ නම මොකද්ද? ගෙදර අය දන්නවද? යන ගෙදර හවුස් නම්බරේ මොකද්ද? එමත් අහනවනේ. අන්න ඒ වගේ මේ සතිය නැමැති මේ මුරකාරයා ඔහු ගැන හොඳට අවධානය මේ ටික අහනවා. මෙයා හොඳ මට්ටමේ දෙන්නේ කියලා. ඒ ටික බලලා ඔහු ඇතුළු කරනවා. හොඳ නම් ඇතුළු කරාට පස්සේ වර ආරස්තිං මාර්ගේ නැමැති මාර්ගයේ යනවා. යනකොට ඔහුට නගර මැදේ ඉන්න නගර හිමියා නැමැති විඥානය මුණ ගැහෙනවා. මේ පණිවිඩය දෙන්නේ මනෝ විඥාණයට දෙන්නේ. ඇහැට මම රූපයක් දැක්කා. හැබැයි මම මේක දැකලා මම මේ ගේන මොහොතේදී ඒක ඉතුරු නැතුවම නැති වෙලා තියෙන්නේ. මෙන්න මේක දැනගන්න කියලා නගර හිමියට කියනවා. නගර හිමිය දන්නවා හා හොඳයි. ඒක නිරුද්ධ වෙච්ච එකක්. හරි. එහෙනම් කමන්නේ. එහෙනම් දිට්ඨිය දිට්ඨමත්タン සුතිය සුතමත්タン මුතිය මුතමත්タン විඤ්ඤාතය විඤ්ඤාතමත්タン දැක්කනම් එහෙනම් ඒක දැක්ක දේ විතරයි. ඇහුවනම් ආපු දේ විතරයි. දැනගත්තනම් දැනගත්තු දේ විතරයි කියලා දන්න. අර මුරකරුව දෙන්නා ගිය පාරෙන් මා එන්න ඕනේ මේ පණිවිඩය නිසි විදියට දුන්නා නම්. හැබැයි බැරි වෙලාවත් අර එන මුරකරයෝ දෙන්න සමති විදර්ශනා දූතයෝ දෙන්න නොවුනා නම්, ඔහු ඉන්නේ ආරසංගි මාර්ගේ නොවුනා නම්, ගේට්ටුවේදී නිසලෙස පරීක්ෂණයට භාජනය නොවුනා නම්, මේ ඇහැට දැකපු රූපය අරගෙන කොහොමද? ඇහැට ලස්සන රූපයක් දැක්කා, ලස්සන රසයක් තියෙනවා, හොඳ කෑම ටිකක් තියෙනවා, යම් යාළුව එළියට කියලා අර දිවට රස දැනෙච්ච ගේට්ටුවේ පාරෙන් එන්නේ මේ තැනැත්තා. ඊට පස්සේ කාය විඥානේ පැත්තෙන් එළියට ගන්නවා අර නගර මැද ඉන්න කෙනා. දිවට දැකපු රස ඇහැට පේනවා, කායික ස්පර්ශ කරන්න පුළුවන්. යම් යාළුව එළියට කියලා ඔහු ඇදගෙන එළියට එනවා අනිත් පැත්තේ ගේට්ටුවකින්. ආවට පස්සේ අර ඔහු අර නගරේ මැද තියෙන සුරක්ෂිත ස්ථාවය සියල්ලම අහිමි වෙලා ඔහු අර බාහිර රූපය තුළ බැස ගන්නවා. එළියට ආව කියන්නේ මාර්යා විසින් කැමති පරිදි ඔහුව සිය ග්‍රහණයට හසු කරගන්න. ඒ නිසා පින්තර කල්පනා කරලා බලන්න ඕන, අපි ඇහැට දැකපු රූපය නිසි පාරෙන් තේරුම් ගන්නවද? අවිද්‍යාවෙන් තේරුම් අරගෙන ඇහැට දැකපු රූපය කනට අහන්න පුළුවන්, ඇහැට දැකපු රූපය දිවට ස්පර්ශ කරන්න පුළුවන්, නැත්නම් කාට ස්පර්ශ කරපු දේ නහයෙන් ගඳ සුවඳ විඳින්න පුළුවන් ආදී එක එක ආයතන මාරු වෙලා අනිත් පැත්තට යනවා කියන්නේ අපි සම්පූර්ණයෙන්ම අවිද්‍යාවෙන් ඉන්නේ, සම්පූර්ණයෙන්ම ජරා මරණය ස්පර්ශ කරමින් ඉන්නේ. පින්නතුනි, මෙන්න මේ දුකෙන් නිදහස් වෙන නම්, මෙන්න මේ බාහිර ලෝකයේ ග්‍රහණයෙන් මිදෙන්නට නම් අපි උපරිම ලෙස සතිපට්ඨාන කර වාසය කරන්න ඕන. අනේ සතිපට්ඨානේ වැඩෙන ප්‍රධානතම භාවනා විදිහට දක්වන්නේ ආනාපාන සති භාවනාව. ආනාපාන සති නැමැති එකම ධර්ම වඩනකොට සතර සතිපට්ඨානෙම වැඩෙනවා, සත්‍ය බොජ්ජංගම වැඩෙනවා, ආරසින් මාර්ගයේ පරිපූර්ණත්වයටපත් වෙනවා. දුක්ඛාරි චතුරාර්ය සත්‍ය මැනවින් ප්‍රත්‍යක්ෂ කරගෙන විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නවා. කොහොමද අපි සතිපට්ඨාන තුළ ඉන්නේ? එකාදිකින් අපට මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරපු විදිහට සම්පූර්ණ අපේ ජීවන ප්‍රතිපදාම සතිපට්ඨානය කරගන්න පුළුවන්. උද්‍යාවදීක මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම් අපට සියලුම දේවල් සිහින් කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? ආස්වාද ප්‍රසවාස ගන්නකොට සිහින් ගන්නේ. සතර ඉරියව්වම පුහුණු කරන්නේ හසුරවන්නේ සතිපට්ඨානෙ. ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति පජානාති, තිතෝ වා තිතෝ इति පජානාති, නිසින්නෝ වා නිසින්නෝ इति පජානාති, සයනෝ වා සයනෝ इति පජානාති. යනකොට හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට සැත වෙනකොට මේ සතර ඉරියව්වේදීම අන්නර යථාර්ථයේ හිතේ තියාගෙන තමයි ඔහු හැමදේම සිදු කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔහු සම්පජාන විදියට කරන හැම දෙයක්ම අවික්ඛන්තේ පටික්ඛන්තේ සම්මජානකාරී හොති. ඉස්සරහට යනකොට ආපස්සට එනකොට සිහියමයි කරන්නේ. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ඉස්සරහා බලනකොට දෙපැත්ත බලනකොට ඒ හැම වෙලාවෙදිමත් මේ සිහියමයි කරන්නේ. වෙන කෙනෙක් කතා කරත් හොඳට සිහියෙන් තමයි පැත්ත හැරෙන්නේ. වෙනත් කෙනෙක් වැටුණත් ඉක්මනට තමා කරන්න පුළුවන් කරත් හොඳට සිහියෙන් ඉන්නේ. වෙන කෙනෙක්ගේ ෆෝන් එකක් රින්ස් ගියත් බැලුවත් බලන්න හොඳට නිරුද්ධ වෙච්ච එක බලන්න තමයි හඳුනගන්නේ විතරයි හොත් බලන්නේ. ආයි ශබ්දයේ තියෙන ශබ්ද ආපදේ බලන්න නෙවෙයි හො බලන්නේ. සම්මිඤ්ඤිතේ පසාරිතේ සම්බජානකාරී හොති. අතපය දිගාරනකොට හකුලනකොට හැම වෙලාවෙම සිහින් ඉන්නේ. සංඝාටි පස්සේ චීවර ධාරණය සම්බජානකාරී හොති. ඔහු ඇඳුම් පැළඳුම් දරනකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් සිවුරු දරනකොට ඉතාම සිහියෙන් මේ දර්ශනයත් එක්ක ඉඳගෙන කරන්නේ. උච්චාර පස්සාව කාමයේ සම්බජානකාරී හොති. ශරීර කෘත්‍යයන් කරනකොට සිහියෙන් කරන්නේ. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මජානකාරී හොති. ආහාර පාන ආදී අනුභව කරනකොට සිහියම වැඩ කරන්නේ. ගතිය සිතේ නිසින්නේ සුස්තේ ජාගරිතේ මාසිතේ තුන්නේ භාවයේ සම්මජානකාරී හොති. යාමී මාදී කතා බහ කරනකොට නිහඬිනකොට හැම වෙලාවෙමත් මේ දර්ශනය එකයි. ඒ විතරක් නෙවෙයි මේ ශරීරයේ සැකසෙච්ච කොටස් ගැන තෝ අවධානය යෙන්නේ. කෙස් ප්‍රමණය දාඨාදී මේ කොටස් ගැන තෝ නිතර අවධානය යෙන්නේ. සීහ පිටවගෙන ඉන්නේ. ඒ ඉන්න ගමනොත් ඔහුගේ හිත අඤ්ඤස්සමේව චිත්තං සංතික්කති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. ඔහුට ජීවිතේ ලොකුම කටයුත්ත තමයි මේ ශරීර ක්‍රියාකාරීත්වය බලමින් ඉන්න එක. මේකට කියනවා කායගත සතිය කියලා පෙන්නතුනි. සාමාන්‍ය කෙනා ශරීරයේ ලෙඩ දුක් හැදෙනවද? කොණ්ඩේ අවුලලාද? කොණ්ඩේ පීරන්න ඕනද? මුහුණ ලස්සන කරන්න ඕනද? කෙලින් හොඳට අනිත්‍යට ලස්සනට පේන්න යන්න ඕනද? ඒව තමයි සාමාන්‍ය කෙනෙක් බලන්නේ. නමුත් ධර්මයේ දන්න කෙනා ඊට වඩා වෙනත් ලෝකයක් ගහුවේ තියෙන්නේ. මේ ශරීරයේ සැකස්ම ගැන ආස්වාද ප්‍රසවාසී ඉඳන් මරණයෙන් පස්සේ මේ ශරීරයට පත්වන ස්වභාවය දක්වා අතර පරාසය තුළ සියලුම දේවල් ඔහු ඉතාම මැනවින් තේරුම් ගනිමින් දකිමින් යෝනිසෝ මනසිකාරයෙන් දැන් මේ කාලය ගත කරන්න. ධාතු මනසිකාරය විදියට මේ ශරීරයේ සකස් වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපය ගැන ඔහු ඉතාම අවධානයෙන් ඉන්නේ. මේ ශරීරයේ පඨවි ගතිය දැඩි ගතියක් තියෙනවා. ආපෝ වැගිරෙන ගතියක් තියෙනවා. මේ ශරීරයේ තේජෝ ගතිය රස්නයක් තියෙනවා. වායෝ ගතිය හමන ගතියක් තියෙනවා. මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් තමයි මේ ශරීරයේ සකස් වෙලා තියෙන gene කොහොමද දකිනවා. අන්න ඒ තරම සමාධිමත්ද. ඊළඟට මේ ශරීරයට මරණයෙන් පස්සේ වෙන දේවල් උද්දමාතක විනීලක විපුබ්බක විච්ඡේදක ආදි වශයෙන් අවස්ථා 9ක් හෝ 10ක් දක්වා මේ කියනවා. ටිකෙන් ටික මේ යෙදි මෙන හැටි, නිල් පාට වෙන හැටි, ලේ වැගිරෙන හැටි, පනෝ දාන හැටි, කැලිවෙන් වෙන හැටි, ඔහොම ගිහින් ඇට සැකිල්ලන් බඩපත් වෙලා පොළවේ වැලිකට බවට දූවිලි බවටපත් වෙනව දක්වා මේ ශරීරයට අනාගතයේ වීමට નિયමිත ඉරණම කලින්ම සිහිපත් කරලා තියෙනවා. හැබැයි ඔහු ඉතින් පත්වන කලින් ඔහු මේ ශරීරයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඔහු සාමාන්‍යයෙන් සොහනක වැටෙන දෙන්නේ නැහැ මේ ශරීරයෙන්. පින්නතනි බුදුන් සරණ ගිහි ශාකයන් විදියට ඇත්තටම අපේ ශරීරයට කටු සාමාන්‍ය තැනක වැටෙන්න දලක්වනාය නෙවෙයි අපි. සාමාන්‍ය කෙනෙක් මිය ගියාම ඇතැමිට ගෙදර තියාගන්නෙත් නැහැ. වැඩලියක් තියා අලුටිකවත් ගෙදර තියාගන්නේ නැහැ. ගෙදර වල දාන්නේවත් නැහැ. වතු පිටි පාළු වෙනවා කියලා කියන්නේ. අමනුෂ්‍යෝ වැහි වහනවා කියන්නේ අලුටිකක් ගෙනාවා. ගෙදර. නමුත් පින්නතුනි. නික්ලේසි මහරහතන් වහන්සේ කෙනෙක් පිරන්තව පාස්තාවේදී ඒ බස්නාසියද ගෙන යන්නේ මනසය පොරකන දෙවියෝ බ්‍රහ්ම රුධාට කරු අරගෙන එනවා. පොඩි හරි අඩකඩු කැලක් අරගෙන යන්න පුද පූජා පවත්තන්න පින් කරගන්න කුසල වඩන්න නිවන් දකින්න. ඒ මට්ටමට පින්නතුනේ මේ ජීවිතේ වටිනාකම දහම තුලින් අපට ලබා දෙනවා. අන්නේ විදිහට මෙන්න මේ ශාරීරික ස්වභාවය කායිකස්සන විදිහට බලනවා. අන්නේ ශාරීරිය තුළ මේක සමාධිමත් කරගන්නවා. කායගත සති සූත්‍රය ඇතුළු සූත්‍ර රාශියක විශේෂයෙන් අනුත්තර නිකායේ කායගත සති වර්ගය කියන වර්ගයක් තියෙනවා. අනේ වර්ගයේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් කායගත සතිය වඩන පරිපූර්ණ කරනවා කියන්නේ අමෘත්‍ය වඩන පරිපූර්ණ කරනවා කියන එක. යම් කිසි කෙනෙක් කායගත සතිය වඩන පරිපූර්ණ කරනවා කියලා කියන්නේ ජීවිතේ වඩාම මිහිරිම ආහාරයේ පානයේ වළඳන්න කරපු කරා වගේ කියලා. ඒ තරම් පින්නතුනි මේ ශරීරය ගැන සතිය පිළිටුන අවස්ථාව ජීවිතේ ඉහළම සතුට ලබන අවස්ථාව කියලා සැලකන්නේ. එදාට තමයි ශරීරේ පාවෙන්නේ නැති වෙනතුනි. දැන් ලස්සනට තියෙනකොට හරිය ශරීරයට ආදරේ නේද? ටික ටික කොණ්ඩෙ වෙනස් වෙනකොට, ඇඟේ පැහැ වෙනස් වෙනකොට, දත් හැලෙනකොට අර තිමිච්ච ආදරේ ටිකෙන් ටික අඩු වෙනවා. කණ්ණාඩි ළඟට යන වෙලාවත් ටිකෙන් ටික අඩු වෙනවා නේද? බලන්න දුකයි සමානලන්න. නමුත් පින්නතුනේ අපි කය වෙනස් වෙනට වඩා වේගෙන් අපේ හිත අපි ලස්සන කරගත්තා නම් අපි එදාට ශරීරයට අසල කරනවා. හැබැයි අපේ එදාට කයට වඩා වටින අපේ හිත අපි හදාගත්තු හිත අන්නේ හිතේ ලස්සන බලමින් අපේ හිතත් එක තමයි අපි ගනුදෙනු තියෙන්නේ. ශරීරේ නඩත්තු කරන්න ආහාර පාන බෙහෙත් තෙහෙත් පිරිසුදු කිරීම ආදී අපි කරනවා. කලකට පිට වඩා ප්‍රමුඛත්වය දෙන්නේ අපි වැඩිපුර කටයුතු කරන අපේ හිතත් එක්ක. අපේ ශරීරෙ කොච්චර වයසට ගියත් කොයිතරම් බරපතල රෝගයක් අපේ ශරීරයට සම්බන්ධව තිබුණත් අපට ඒකට වඩා හිතෙන්නේ අපේ මේ හිතේ තියෙන කුසහරම. මේ දෙක මේ කයෙහි ස්වභාවය හේතුඵල ධම දකිනවා. ආහාර සමුදය රූප සමුදයෝ ආහාර නිරෝධ රූප නිරෝධෝ කියන කාරණා දකිනවා. ආහාර සමුදයෙන් මේ රූපේ හටගත්තේ ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා කියලා දකිනවා. ඔහොම මේක තැන්පත් වෙන්න වෙන්න තමන්ට එන දුක් සැපාදී වේදනා හොඳවට සිහිපත් වෙනවා. දුක් වේදනාවක් එනවනම් කායික හෝ මානසික එක තේරුම් ගන්නවා. සැප වේදනාවක් එනවනම් ඒකත් තේරුම් ගන්නවා. උපේක්ෂා වේදනාවක් එනවනම් ඒකත් තේරුම් ගන්නවා. ඒක තේරුම් ගන්න වගේම ඒක දිගට තියෙන වේදනාවක් නෙවෙයි. පස්ස පච්චයා වේදනා සමුදයෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශ නිසා මේ වේදනාව හටගත්තේ ස්පර්ශ නිරෝධෙන් මේ වේදනාව නිරුද්ධ වෙනවා කියලා දකිනවා. වේදනාවට ඇලෙන්නෙත් නැහැ. තවදුරටත් ඔහු මේ කාය පස්සනාව පාදක කරගෙන සමාධිය දිනු වෙනකොට ඔහුට අර කයත් යටපත් වෙලා වේදනාත් යටපත් වෙලා ඊළඟට ඉස්මතු වෙන්නේ මොකද්ද? චිත්තේ චිත්තානපස්සය විහෙරති. ඔන්න දැන් හොඳට තමන්ගේ සිත ගැන පේන්න ගන්නවා. දැන් හිත කොහොමද? මේ වෙලාවේ හිත තියෙන කොහොමද? සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානාති. විතරාගං වාචිත්තං විතරාගං චිත්තං පජානාති. මේ වෙලාවේ සරාගී හිතක්ද විරාගී හිතක්ද තියෙන්නේ? සදෝසං වාචිත්තං සදෝසං චිත්තං පජානාති. විතදෝසං වාචිත්තං විතදෝසං චිත්තං පජානාති. මේ වගේ මට මේ වෙලාවේ තියෙන්නේ අමනාප වෙච්ච හිතක්ද නැත්නම් අමනාප නොවෙච්ච හිතක්ද? මෝහසයිත හිතක්ද? මොහි දුරු කරපු හිතක්ද? සමාහිත හිතක්ද? අසමාහිත හිතක්ද? සංක්ෂිප්ත හිතක්ද? වික්ෂිප්ත හිතක්ද? මහගත හිතක්ද? අමහගත හිතක්ද? ඔහොම ගිහිල්ලා විමුත්තං වාචිත්තං විමුත්තං චිත්තං පජානාති. අවිමුත්තං වාචිත්තං අවිමුත්තං චිත්තං පජානාති. මේල මට තියෙන විමුක්ත මිදුණු හිතක්ද? නමිතර හිතක්ද කියලා බලනවා. කොහොමද බලන්නේ? මේ වෙලාවේ සමන් යමක් මතක් වෙනකොට රූපය තුල බැසගෙන දෙන්නේ රූපයෙන් නිදහස් වෙලා රූපේ නැති වෙලා ගියපු දෙයක් බව දකින්න දෙන්නේ කියලා තමයි හොඳට බලනවා. කාලෙන් ගියාට පස්සේ පේනතුනේ තමන්ට ජීවිතයේ වැඩිපුරම සිතන කාරණා බවට පත් වෙන වෙන මේක. තමන්ගේ හිත ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. හිත බාහිරින් මිදෙලද බාහිරින් මිදෙල නැද්ද කියලා හොඳ අවධානයෙන් ඉන්න. මේ විදිහට ඔහු සිත ගැන බලන විතරක් නෙවෙයි ඒ සිත දිගට එක විදිහට තියෙන දෙයක් නෙවෙයි නාම රූප සමුදය විඥාන සමුදය නාම රූප නිරෝධ විඥාන නිරෝධ කියලා දකිනවා. නාම ධර්ම ටික නිසා මේ විඥානය හටගත්තා. නාම රූප නිරෝධයෙන් නිරෝධනව දකිනවා. මේ නාම රූප විඥාන කියන දෙක වෙන් කරන්න බෑ කියන තුනේ. හරියට බඩමිඩ දෙකක් එකට හේතුකල තියෙන වගේ එකක් වැඩි කියලාම අනිත් එක වැඩෙනවා. හැම මොහොතෙම නාම රූප විඥාන කියන මේ ස්වභාවයන් හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධ නිරෝධයට පත් වෙනවා. හැබැයි අපේ අවිද්‍යාසහගත ලෝකයේ තන මේක නිරුද්ධ වෙලා නැහැ. ඒවා මිනිමයිස් කරලා ස්ක්‍රීන් එකේ පලහැර දාලා තියෙනවා. ඕනෙලාක ස්ක්‍රීන් එකට ගන්න පුළුවන් මට නම් පිළි. යම් කිසි කෙනෙක් නොවන දැකලා යම් තනාමක රූපංච අසින්සම ප්‍රොජෙටි එකේ විදියට ඒ නාම රූප දෙක ඉදරු නැතුවම නිරුද්ධුන බව යම් කිසි කෙනෙක් දැනගත්තා නම් අන්නේ දැනත්තා ඔහු දුකෙන් නිදහස් වෙනවා. මෙන්න මේ විදිහට විඥානයත් ඔහු තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඔහු ධම්මානුපස්සනාව දෙසට යොමු වෙනවා. ධම්මානුපස්සනාව කියන්නේ මොකද්ද? සම්පූර්ණ තමන්ගේ සංඥා චේතනා දෙක හොඳට තේරුම් ගන්න අවස්ථාව. කාමච්ඡන්දාදී නීවරණ තමන්ට තියෙනකොට තියෙනවා නම් තියෙන බව දන්නවා. නැත්නම් නැති බවක් දන්නවා. තිබිච්ච එක නැතුණා නම් ඒකත් දන්නවා. නැති වෙච්ච එක නැවත නොඋපදිනවා නම් ඒකත් හොඳට දන්නවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා මෙන්න මේ නීවරණ වලට අහලටවත් එන දෙන්නේ ඊට පස්සේ හතර මායිමේ මෙරවල දානවා. තමන්ගේ ජීවිතේ නැමැති ඉඩමේ කිසිම තැනක මේ තමන්ගේ සතුට පැහැර ගන්නා වූ කාමච්ඡන්ද ආදී නීවරණ වලට ඉඩ දෙන්නේ නැහැ තමන්. ඊළඟට තමන්ට පංචස්කන්ධය හොඳට පේන ගන්නවා. ඇහැට රූපයක් දකිනවා කියන්නේ බාහිර රූපයේ කියලා පේනොනට ඒ රූපය පේන හරියට අයිස්බර්ග් ගේ උඩ කොටස වගේ. අයිස්බර්ග් ගේ නියත මොකද්ද තියෙන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ කාරණා පහක් වැය වෙලා තමයි රූපයක් පේන්නේ, ශබ්දයක් අහන්නේ, ගන්ධයක් ස්පර්ශයක් මේව දැනෙන්නේ අර පංචස්කන්ධයේ වැයීමේ ප්‍රතිඵල විදියට. විපාක මට්ටමේ ස්කන්ධ ටික වැය වෙලා ඒ මනසෙන් තේරුම් ගැනීම වශයෙන් තමයි මේක දකින්නේ කියලා මේ පංචස්කන්ධය හොඳටම තේරුම් ගන්නවා. ඒ හැම එකක්ම අනිත්‍ය බව දන්නවා. ඒ කිසිවක් දෙකට තියෙන දේවල් නෙවෙයි. ඉදං රූපස සමුදයෝ ඉදං රූපස නිරෝධෝ. මේ රූපය කියලා දන්නවා, මේ රූපය හටගෙනම දන්නවා, මේ රූපේ නිරෝධය දකිනවා. මේ ආදී වශයෙන් වේදනාදී හැම දෙයක්ම අතෝ ඒකේ ස්වභාවයේ ඒ හට ගැනීම ඒ නිරෝධය හේතුන් පටින් සම්බෝධං හේතු බංගා නිරුද්ධති. හේතු ඇති කල්හි හට ගන්නවා, හේතු නිරෝධෙන් නිරෝධ වෙනවා. යං කිනි සමුදේ ධම්මං සම්මතං නිරෝධ ධම්මං. හේතු නිසා යමක් හටගත්ත නම් හේතු නිරෝධෙන් එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. මේ විදිහට ගියාන් පස්සේ ඔබට සත්ත බොජ්ජංග වැඩෙන්න ගන්නවා. දැන් සතියේ උපරිම ලෙස වාසය කරනවා. ඔහු දැන් සතිය තුළමයි හැම මොහොතකම ඔහුගේ ඇස් පිය ගැහිමේ ඉඳන් හුස්ම ගැනීම ඔස්සේ තබන පියවරක් පාසාම සතිපට්ඨාන නැවති භූමිය වාසය කරන්නේ. ගෝචරයේ බික්වේ චරත සකේ පෙත්තිකේ විසේ කියලා භාගතුන් වහන්සේ සපුනගේ සූතරය දේශනා කරනවා. තමාගේ පියාගේ ගෝචර විසේහි ගොදුරු බිමෙහි වාසය කරන්න. අපේ පියා තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ විශ්වක්ෂේත්‍රය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. අන්නේ සතිපට්ඨානය තමන්ගේ සදාතනික සනාතන රැකවරණය බවට පත් කරගන්න. ඒ සතියම ජීවිතය බලපත් කරගන්න. ඒ සතියත් එක ඉන්න ඉන්නම තමන්ට ධම්මවිචය සම්බෝධියගේ දිනු වෙනවා. ඒ මොකද්ද? ධර්මයේ වැදගත්ම කරුණු ඔහුට නිතරම මතක් වෙනවා. මේ කාය වේදනා චිත්ත ධම්ම කියන සතර සතිපට්ඨානය තියෙනවා. ඒ සතිපට්ඨානය මඟ ඉන්නකොට මගේ සතර සම්‍යක් ප්‍රදාන වැඩෙනවා. උපන් අකුසල දුරු වෙනවා. නූපං අකුසල් නොඉපදෙනවා. නූපං කුසල් වැඩෙනවා. උපන් කුසලයේ දිනු වෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. සතර ඍද්ධිමාල ඡන්ද චිත්ත විරිය වීමන්සා මේ ධර්මකට දැඩි කැමැත්තක් වීරියක් සිතක් යෙදෙනවා විමර්ශාවක් විමසනවා කියනවා. සතරදී දීපාලේ ඡන්ද චිත්ත විරිය විමර්ශා. මෙහෙම යනකොට අර සතියම පාදක කරගෙන සද්ධා සති සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ තමන්ගේ ජීවිතයේ අධිපතිය බවට පත් වෙනවා. මේ පස්සේ තමයි තමන්ගේ ලෝකේ ලොක්ක පස්සේ වෙන ඊට පස්සේ වෙන කාටවත් තමන්ගේ ජීවිතයට හත ගහන දෙන්නේ නැහැ. වෙන කවුරුවත් ලොක්ක වෙන්නේ නැහැ තමන්ගේ ජීවිතේ. තමන්ගේ වාහනයවත්, තමන්ගේ උපාධියවත්, තමන්ගේ පුතාගේ විශ්වවිද්‍යාලයවත්, තමන්ගේ දුවගේ වෙඩින් එකවත් මේ කිසිම දේවක් තමන්ගේ ලෝකේ ලොක්ක වෙන්නේ නැහැ. තමන්ගේ ෆෝන් එකවත්, තමන්ගේ කාර් එකවත් ඒ ඔක්කොම දැන් යටපත් වෙනවා. ඊට වඩා තමන්ගේ ලෝකේ මොකද තියෙන්නේ? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ කාරණා පහ තමයි තමන්ගේ ලෝකේ අධිපතියන් බවටපත් වෙන්නේ. ඒ අධිපතිව තවත් ශක්තිමත් වෙලා බලධර්ම බවටපත් වෙනවා. සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල. අන්න ඒ තුනම තවත් දිනු වෙනවා. ඒව බොජ්ජංග බවටපත් වෙනවා. අර අපි දැන් සඳහන් කරන විස්තර කරමින් ඉන බොජ්ජංගම තමයි සතිය, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ කාරණාත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ආරසිංහ මාර්ගයේ සම්මා දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්තා, ජීව වායාම, සති සමාධි. මේ බොජ්ජංග ධර්ම වල ධම්මවිචය සම්බොජ්ජංගය කියලා කියන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ මෙන්න මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම තමයි තමන්ට මුළු ලෝකයක් තුළ තමා ජීවිතේ වඩපත් වෙන්නේ. තමන්ගේ ජීවිතයේ දෙන වටිනාම රන් ආභරණ ටික, කනහර ආභරණ ටික, තමන්ගේ සේප්පුව මෙන්න මේක. වෙන සේප්පු නැහැ ඊට පස්සේ. වැඩෙම දෙයක් වුණොත් ID පාස්පෝර්ට් එක තියාගනි ගමනක් යන නිසා ඊට වඩා ලොකු දෙයක් ඔබ ජීවිතේ තුර වෙන්නේ නැහැ. ඔබට වටිනාම දේ මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම 37. අන්න ඒකත් එක්ක වාසය කිරීම, ඒ ගැන සිතීම, ඒක තමන්ගේ මුළු තමන්ගේ රුධිර සංසරණ පද්ධතිය, තමන්ගේ ස්නායු පද්ධතිය වඩපත් වෙනවා. විරිය දැඩි වීරියක් ඇති වෙනවා අකුසලයෙන් මිදලා කුසලයේ දිනු කරගන්න. පීති තමන්ගේ හිතේ දැන් සතුට පිරීතිල යනවා. ඊට පස්සේ සුඛ සුවයටපත් වෙනවා. පස්සන්දියටපත් වෙනවා. තමන් කීතසෛතික ප්‍රසාදියට සැහැල්ලුවටපත් වෙනවා. ඒ මානසික දැනෙන සැහැල්ලුව තමන්ගේ ශරීරයට දැනෙන්න පටන් ගන්නවා. සමාධියේ එන්න එන්නම සිත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වෙන්න වෙන්න සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති කියපු විදිහට ඒ සමාධිමත් වෙච්ච සිතින් අනිත්‍ය දුක අනාත්ම තේරෙනකොට ඔහු උපේක්ෂා සම්බොජ්ජංගයට පත් වෙනවා. එන්න එන්නම උපේක්ෂාය වාසය කරන්න. ඔහු ජීවිතේ ලස්සනම පාඩම බවට පත් වෙන උපේක්ෂාව. බලන බලන පැත්තෙන් හොට උපේක්ෂා සාගත වෙන දෙයක් විතරයි තියෙන්නේ, වෙන දෙයක් නෙවෙයි. ඇලෙන්නවත් ගැටෙන්නවත් විවේචනය කරනවත් දෙයක් නැහැ. ඕට හේතුඵල ධර්ම පේනකොට ඔව් හේතුඵල ධර්මයේ ප්‍රතිඵල පුද්ගලයෙකුට, සත්‍යයෙකුට, දෙයකට පවරන්නේ නැහැ. කෙනෙකුට හොඳක් වුණත් නරකක් වුණත් මේ හේතුඵල ධර්ම නේද ක්‍රියාත්මක වෙන්නේ කියලා දැකලා කෙනෙකුට අසාධාරණයක් වෙනවා නම් ප්‍රතිඵලය වෙනස් කරන්න නෙවෙයි යන්නේ, ඊට අදාළ හේතු ටික වෙනස් කරන්න. ඊර්ෂ්‍යා කියන්නේ කෙනෙක් දිනු වෙනකොට එයාගේ දිනුවට ඊර්ෂ්‍යා කරන්න එපා. ඊර්ෂ්‍යා කරන්න ඕන නම් එයා දිනුවෙන්න කරපු දේවල් ටික ඊර්ෂ්‍යා කරන්න කියලා කියන්නේ. යම් කිසි දෙන්නෙක් හොඳට සුහඳව ළඟින් ආශ්‍රය කරනවා නම් දෙන්නෙක් හොඳට සමගින් වාසය කරනවා කියලා ඊර්ෂ්‍යා කරන්න යන්න එපා. ඒකට බාධා කරන්න යන්න එපා. බලන්න මේ දෙන්න මෙච්චර සමීපව මෙහෙම සමගිගෙන හේතුව මොකද්ද කියලා. ඒ දෙන්න දෙන්නට අවංකයි. ඒ දෙන්න දෙන්නට උදව් කරගන්නවා. ඒ දෙන්න දෙන්නගේ රහස් හොඳට රැකිනවා. ඒ නිසා තමයි ඒ දෙන්නගේ ගනුදෙනු මේ විදිහට සිද්ධ වෙන්නේ. අපි එකට කියන මැදින් කඩා කරන ලේවට බාධා කරන්න අවශ්‍ය නැහැ. පිනුතර මේ හැම තැනදීම උපේක්ෂාටපත් වෙනවා. මෙන්න මේ විදිහට සති සම්බොජ්ජං යහදී බොජ්ජංග ධර්ම වැඩෙනවා පිනුතුනි. මේ වැඩේමත් එක්කම උට අර සුතමේ පඤ්ඤාවෙන් අසා දැනගත්තු දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන මේ චතුරාර්ය සත්‍ය උට හොඳට පේන ගන්නවා. හරියට කිසියම් තැනක ලිපිණයක් අසා දැනගෙන ඒ ලිපිණේ ඔස්සේ ගමනක් ගිහිල්ලා ගමනාන්තයටපත් වුණාට පස්සේ අර නෙවිගේටර් එන ඕන කියනවා. You have arrived the destination. ඔබ දැන් ගමනාන්තයට ඇවිල්ලින්නේ. මොකද මේ ගමනාන්තය කියලා කියන්නේ ඔන්න මෙතෙක් අර දුක කියලා අසල දැනගත්තු පංචස්කන්ධයේ දුකයි කියන එක දැන් හොඳටම පේනවා. ඒකට තිමිට ආසාව දුක සමුදය කියලා තමයි දැන් හොඳට දකින්න ගමනාන්තයට ඇවිල්ලා මෙතෙක් කල අනුමාන ඥාණයෙන් ආවේ නෙවිගේටර් ගැන විශ්වාසය තියලා අර නෝන කියන තැන් වලින් හැරි හැරි දැන් ආවේ. දැන් නෝන දැන් විවේක ගන්නවා අපිට. අපි අවසන් දෙකන් ගිහිනවා. අපි ඊට පස්සේ නෙවිගේටර් එක ඔෆ් කරලා ෆෝන් එක සාක්කුවේ දාගන්න. එතකොට මේක දුක, මේක දුකට හේතුව, මෙන්න දුක නැති කිරීම, මෙන්න නැති කරන් තියෙන මාර්ග ආශ්‍රය මාර්ගය. ආශ්‍රය මාර්ගෙම ගිහිලක දැන් අවසන්ට ඇවිල්ලා තියෙනවා. මුලදී සුතිමේ ප්‍රඥාවෙන් ආරම්භ කරලා චින්තාමේ ප්‍රඥාවෙන් ඒක ජීවිතය කරගෙන භාවනාවේ ප්‍රඥාවෙන් පුහුණු කරලා ගමනාන්තයටපත් වෙලා ඔහු උපේක්ෂාවටපත් වෙලා මේ උපේක්ෂාවෙන් සිය ජීවිතයේ ප්‍රඥාවෙන් අභිෂේක ලැබු මේ කෙනා ඔහුට දැන් දකින, අහන, බලන, රස දැනෙන, ගඳ සුවඳ දැනෙන හැම දෙයකම නිරෝධය විතරයි පේන්නේ. ඔහු උපේක්ෂාටපත් වෙනවා. පත් වෙන විතරක් නෙවෙයි. ඔර ඕන වෙලාවක ඕන අරමුණක් කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඕනෑම කෙනෙක් බනිනකොට අනේ මේ බනිනවනේ මට මේ අවවාදයක් මේ දෙන්නේ. යා සැරෙන් තමයි මට කතා කරන්නේ. නමුත් මට මේ අනතුරකටපත් වෙයි කියලා මියා මේ මට මේ අවවාදයක් දෙනවා. මගේ මේ අම්මා කෙනෙක් වෙන්නද තාත්තා කෙනෙක් වෙන්නද ගියාක් නෙවෙයි කියලා හිතන්න පුළුවන්. ඒ වගේම ඕන කෙනෙක් ගුණ කතන කරන වෙලාවේදී ඒක එහෙම නෙවෙයි කියලා අනිත් පැත්තට හිතනක් වුණා. ගුණකතනේ කියන තමයි මෙයා දැන් ඊට පස්සේ මට බනින්න හදන්නේ. එකපාර බනින්න බැරි නිසා ඉතල පොඩි ගුණයක් මේ කියන්නේ. ඔව් ගුණය කියලා ඊළඟ තැනේ ඊළඟ වයක වාක්‍යයෙන් තමයි දැන් බනින්න හදන්නේ. එතකොට දන්නෝ කෙලින්ම ඕ දැන් හොඳයි හා හොඳයි කමක් නෑ. බයිනකට හා හොඳයි ඒක තමයි. එතකොට තමා මේ දෙකම හොඳට බැලන්ස් කරගෙන තමා දක්ෂ වෙනවා තමන් කැමති විදිහට. තමන්ට බාහිර ලෝක වෙනස් කරගන්න පුළුවන්. හැබැයි ਉਹ තමා මේ වගේ තමන්ගේ අභ්‍යන්තර වෙනසක් ඇති වෙච්ච බව ਉਹ බාහිර ලෝකෙට හඟවන්න යන්නේ නැහැ. පොත් ඇඟේ වොතේ කටි කැමති නැහැ මේකට. සාමාන්‍ය කෙනෙක් වගේ ਉਹ ජීවිතය ගත කරන ਉਹ අභ්‍යන්තරයේ ਉਹ බර්න් අවුට් වෙන්නේ නැහැ. ਉਹ අභ්‍යන්තරින් දැවීමට ਉਹ පීඩාවටපත් වෙන්නේ නැහැ. අභ්‍යන්තරින් පීඩාවටපත් නොවන බහුට හඟවන්න තරම්වත් ආත්මයක් ඔහුට ඉදිරියපත් වෙන්නේ නැහැ. මම ওই කිසි දෙයක් ගණන් ගන්නෑ කියලා අමුතුවෙන් හොඩ කියලා ඒ ගැන අභිමානය කීර්තියක් ලබා ගන්න දෙයක් අතිතුරු වෙන්නේ නැහැ. එහෙම දකින පුද්ගලයාත් මේ අනාත්ම ස්වභාවයක් කියලා ඔහු හොඳට දැකලා කාලෙ ගත කරනවා. ඉතින් පින්නතුණිය අපි අද භාවනා කියලා ඇත්තෙන් පියාගෙන මුකුත් කරේ නැහැ. හැබැයි මේ හපු හැම දෙයක්ම පින්නතුණි සම්පූර්ණ භාවනාවෙන් අපි කළේ. මේ හැම දෙයක්ම භාවනාවට අදාළයි. මේ හැම දෙයක්ම ඔබේ හැම දෙයක්ම හදි ඔබේ සිහිය නැත්නම් සතිය සමාධිය ප්‍රඥාව දිනුනා. ඒ හැම මොහොතම ආර්ෂණ මාර්ගයන්ද සම්පූර්ණ වුණා. ඒ හැම මොහොතක් තුළම ස්කන්ධ පංචකය ප්‍රකට වුණා. දුක සමුදය ප්‍රකට වුණා. දුක නිරෝධය සාක්ෂාත් කරමින් අපි මේ හැම දෙයක් ඇහුවේ. ඒ වගේ ආර්ෂණ මාර්ගයන්ද අපේ ජීවන ප්‍රතිපදාව බවට මේ වෙලාවේ පත් කර ගනිමිනුයි. අපි මේ හැම දහම් පදයක්ම ඇහුවේ කියලා ඔබ හිතේ සතුට සැනසීම ඇති කරගන්න. ඉතින් අප මේ ගත කරන ජීවිතයේ ඉක්මනට මාසංගම යන්නේ වෙනතුනි. ලෙඩ දුකක් හැදෙලා මරණාසන්න වෙච්ච මොහොතේ කලබල වෙන්න එපා, දුක් වෙන දෙයක් නැහැ වෙනතුනි. ඊට කලින්ම සෝදානම් වීම තමයි අපි මේ කරන්නේ. ඊට කලින් උපරිම ලෙස මේ දහම් පණිවිඩය අහලා තමන්ගේ ජීවිතේ ඉක්මනට මේක පුහුණු කරන්න. අපි ලෙඩ දුක් ආදියටපත් වෙනවා, අනතුරුටපත් වෙනවා. අපි විතරක් නෙවෙයි, අපි ඉතාම ආදරය කරන, අපි ළඟින් මැසුරු කරන අයගේ ලෙඩ දුක් වලට අපිට උදව් කරන්න වෙනවා. ඒ අනතුරුටපත් වෙලා රෝහලකට ගෙනකොට ඒ අපිට බලන්න යන සිද්ධ වෙනවා. එයාට මේ සිදු වෙන විවිධ සාමාජික උපද්දරම යුද්ධ ආදී දේවල් නියම අනතුරුටපත් වුනාම ඒකට පිට වෙන යන අපිට සිද්ධ වෙනවා. ඒ ළඟම ඥාතියන්ගේ මළගේ වලට අපිට යන සිද්ධ වෙනවා. සමහර අපිට වඩා හුඟක් බාල වයසින් අඩු අයගේ, අපේ දරුවන්ගේ, අපේ මොනබුරු මිනිබිරියන්ගේ සමහරලාට මළගේ වලට හත් දවසේ දානවලට තුන් මාසේ දානවලට අපිට යන සිද්ධ වෙන පිනත. එහෙම වෙන්නේ නැහැ කියලා අපිට සාධිකයක් නැහැ කොහොමවත්. අන්නේ හැම තැනදීම අපට මේ ධර්මම ප්‍රකට වෙන්නට ඕන පිනතුනි. ඒ හැම තැනදීම අපේ නැතක කඳුලක් නොනගෙනසේ අප ධර්මයෙන් පෝෂණය වෙන්නට ඕන. ධර්මයෙන් ශක්තිමත් වෙන්නට ඕන. අපට හදන්න තියෙන හැම දෙයක්ම, අපට දුක් වෙන තියෙන හැම දෙයක්ම පිනතුනි අපි වෙනේ බුදුරජාන් වහන්සේ පාරමිතා පුරන කාලේ ඒ සියලු දුක් සමුදය විඳලා තියෙනවා. අපිට කිසිම දුකක් විඳින ඉඩ තියලා නෙවෙයි බුදුරජාන් වහන්සේ පිරුණ පෑවේ. ඒ සියලු දුක් වලින් අපට නිදහස් වෙන මාර්ගය කියලා දීලා උන්වහන්සේ තවත් පරපුරක් නිර්මාණය කරලා වසර 5000ක් ඒ සංඝ පරපුර ගෙන යන පුළුවන් මට්ටමට ශක්තිමත් ශ්‍රාවක පිරිසක් නිර්මාණය කරලයි උන්වහන්සේ අනුපදේශ නිර්වාණ ධාතුන් පිරුණ පෑවේ. එනිසා අපට ලොකු අගකීමක් තියෙනවා මේ ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්ම අපේ ජීවිතේ ඉහළම ප්‍රතිපදාවට පත් කරගෙන ඒ අනුව අපේ ජීවිතය සාධර්මයේ එකක් බවට පත් කර ගැනීම. ධර්මයේ වෙනමයි, අපි වෙනමයි නෙවෙයි පින්වතුනි. ධර්මයත් අපි එකක් බවට පත් වෙන්නට ඕන. එහෙම පත් වෙන නම් එකකින් අපේ ආසස ප්‍රසාසයට ආන අංශද බහන එකතු කර ගන්නට ඕන. අනිත් පැත්තෙන් අපි තමයි හැම පියවරකටම අරසිංහ මාර්ගයේ අංග එකතු වෙනසේ අපේ සමස්ත ක්‍රියාවලිය අපි රැකියාවක් කරනවා නම් මේ දර්ශනේ හිතේ තියාගෙන අපේ ජීවන ප්‍රතිපදාව සමාජීව වෙන්නට ඕන. අපට සිතර නැගෙන හැම සංකල්පනාවක්ම මේ දර්ශනේ හිතේ තියාගෙන සම්මා සංකල්පයක් වෙන්නට ඕන. අපි කතා කරන හැම වචනයක්ම මෛත්‍රිය හදවතේ දරාගෙන මෙත්තා සංගත වචී කර්ම යුක්තව හැම වචනයක්ම සිහිය නොලින් පිට කරන්නට ඕන. අපේ හැම උත්සාහයක්ම සම්මා වායාමයක් වෙන්නට ඕන. අපේ සතිමත් වෙන හැම අවස්ථාවකම ඒක සම්මා සතියක් වෙන්නට ඕන. අපි කායික කරන හැම දෙයක්ම සම්මා කම්මන්තෙන් අර්ථවත් වෙන්නට ඕන. අප වඩන හැම සමාධිමත් හිතක්ම සම්මා සමාධිය බවට පත් වෙන්නට ඕන. අනේ ප්‍රතිපල විදියට අර්ථංග සමන්නාගතෝ සේකෝ කියපු විදියට අංගාඨක යුක්ත සේක ප්‍රතිපදා සම්පූර්ණ කිරීමේ ප්‍රතිපලයක් විදියට දසංග සමන්නාගතෝ සේකෝ කියපු විදියට සම්මා ඥාන සම්මා විමුක්තිය සාක්ෂාත් කිරීම වශයෙන් විද්‍යා විමුක්තියට පත් වෙනට අපි මේ ධම්මග විවර කර ගන්නට ඕන. ඒ සඳහා අපට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවයේ දිගාචර සම්පන්න සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්න වහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. මන් දකින්න අවශ්‍ය කරන බෝධි අංග අවබෝධව ඇත්තට එක ධර්මයක ස්වාමීන් වහන්සේ නමක් කී දේශනා කරලා සතිසෝධි පාඨ ධර්ම වල රූප කතේ ඕන ආකාරකින් මන් දකින්න පුළුවන්. පතන ප්‍රතිපත්තාමින් පුළුවන්ලු, එහෙම නැත්නම් පංච බල වල පුළුවන්ලු. මට ඉතින් ඒක එක්තර විදෝෂ නැතුව පොඩි එතන තිය අවබෝධාංගනේ. ඒ කියන්නේ මන් දකින්න කියන්නේ කුසේ රූප කතේම ඒක ගැන අවබෝධයක් තියෙනවා. ධර්මයේ පැහැදිලි කළ තියෙන විදිහට අපිට එහෙම කියන්න පුළුවන්. ධර්මයේ සූත්‍රවල පැහැදිලිම දක්වනවා සතර සතිපට්ඨානෙ වඩනකොට සත්බොජ්ජංග වැඩෙනවා එහෙම කියලා සඳහන් වෙනවා. සත්බොජ්ජංග වැඩෙනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා, පංචේන්ද්‍රිය වැඩෙනවා, පංච බල වැඩෙනවා එහෙම කියලා දක්වනවා. ආරසිංහ මාර්ගය වැඩෙනකොට අනිකංග වැඩෙනවා කියලා දක්වනවා. අපේ කුමනංගය හරියට සමාධියෙන් වැඩුවත් අනිත් අංගات ඊට සමගාමී වර්ධනය වෙනවා. දැන් සමාධියේ සූත්‍රයේ සමාධියේ පත්වන ආකාර 16ක් දක්වනවා. එයින් එක ආකාරයකින් සමාධියට ආව ඔහු නියම විදිහට සමාධියට ඊට බැස ගන්න විතරක් නෙවෙයි අනිත් කාරණා උඩ තේරෙනවා. හැබැයිම බැස ගන්න එක පැත්තකින් කොතනින් බැස ගන්න බැසගන්නේ ආරසංගික මාර්ගයට. අවසාන වශයෙන් අපේ ශ්‍රෝතේ විදිහට දියපාර විදිහට දක්වන ආරසිංහ මාර්ගය. නැත්නම් සීල සමාධි ප්‍රඥා. හෙටියම කියන සම්පූර්ණ දර්ශන. කොයි අංගෙන් ගියත් අප වැටෙන්නේ ආරසිංහ මාර්ගයට. ආරසිංහ මාර්ගේ නැමැති ගංගාවට වැටුණ පස්සේ ඒ ගංගාව නිමාටපත් වෙන්නේ සාගරේ නැමැති නිර්වාණයට ගියලා. හොඳයි පින්වත්නි අද අප මෙතනින් අවසන් කරමු. අවසට තවත් වැඩසටහන් තියෙන නිසා පින්තුන් උදෑසන පටන් මේ මොහොත දක්වා ඉමා ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා, දහම් පුහුණු කළා. මේ සියලුම කුසල හේතු වෙන අප හැම දෙනාටම වඩා වඩා මේ ධර්මඟ තේරුම් ගන්නට, ඒ ධර්මඟ පුහුණු කරන්නට කාලයේ විවේකයේ නිරෝගී භාවයේ සුදුසු පරිසරය සකස් වේවා. මේ සියලු කුසල බලයෙන් ඊටාම ඉක්මන් බලයකදී ධර්මාභෝධිම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛම්, භයං පන්තා ච නිබ්බයං, සෝකම් පන්තා ච නිස්සෝකං, හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන බිය නැති වෙත්වා, සොවින්දෙන සත් සම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.